අද වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රජය විසින් අත්අඩංගුවට අරන් තියනවා තමන්ගේ ගේ තුල. මොකද ගෙයින් පිටතට ගමන් කිරීම ජීවිත තර්ජනයක් ඇති වෙන නිසා ගෙදරට ඉතරක් කොටු කරලා මේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් එතුම ජනාධිපති ධූරයේ ධර්ණ අවධියේදී ත්‍රස්තවාදී තර්ජන තිබුණ හැම දේශපාලන නායකයෙකුටම හමුදා ආරක්ෂාව ලබලා දුන්නා. ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදියාට මූණ දුන්න සේනාධි නායකයාට මෙවැනි කෙනෙහිරි කමක් කිරීම ත්‍රි ධර්මයේ මූල ධර්ම වලට අනුකූල වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ දියලු දෙන අස්සම් කරලා අභියාචනයක් ඉදිරිපත් කරනවා. නැවත තිබුණ ආකාරයටම ආරක්ෂාව සලසා දෙන්න කියලා.